بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් قاف والقرآن المجيد بل عجبوا أن جاءهم منذر منهم فقال الكافرون هذا شيء عجيب أَإِذَا مِتْنَا وَكُنَّا تُرَابًا ذَلِكَ رَجْعٌ بَعِيدٌ قَدْ عَلِمْنَا مَا تَنْقُصُ الْأَرْضُ مِنْهُمْ وَعِنْدَنَا كِتَابٌ حَفِيظٌ بَلْ كَذَّبُوا بِالْحَقِّ لَمَّا جَاءَهُمْ فَهُمْ فِي أَمْرٍ مَرِيجٍ قَافْ විභූතිමත් අල් කුර්ආනයේ නාමයෙන් නැත ඔවුන් අතුරින්ම ඔවුන් වෙත අනතුරු අඟවන්නෙකු පැමිණීම ගැන ඔවුහු මවිතයටපත් වූහ. තවද ප්‍රතික්ෂේප කරන්නෝ මෙය පුදුම දෙයකියයි කීහ. අප මියගොස් දූවිලි බවට පත් වූ කලෙහි අපට නැවතත් පණ දෙනු ලබන්නේද? එම ආපසු පැමිණීම අපගේ බුද්ධියට ඉතා දුරස්තය. කෙසේ වෙතත් ඔවුන්ගෙන් එනම් ඔවුන්ගේ සිරුරු වලින් මහ පොළව උකහා ගන්නා දෑ ගැන අපි ඉතා හොඳින් දනිමු. තවද සෑම දෙයක්ම සුරක්ෂිතව තබා ගන්නා ග්‍රන්ථයක් අප සතුව තිබේ. නොඑසේය. මේ ජනයා සත්‍ය තමන් වෙත පැමිණි කලෙහි එය බොරු යැයි කීහ. එසේ හේයින් ඔවුහු කලබලකාරීයේහිය. أَفَلَمْ يَنْظُرُوا إِلَى السَّمَاءِ فَوْقَهُمْ كَيْفَ بَنَيْنَاهَا وَزَيَّنَّاهَا وَمَا لَهَا مِنْ فُرُوجٍ وَالْأَرْضَ مَدَدْنَاهَا وَأَلْقَيْنَا فِيهَا رَوَاسِيَ وَأَنْبَتْنَا فِيهَا مِنْ كُلِّ زَوْجٍ بَهِيجٍ تَبْصِرَةً وَذِكْرَى لِكُلِّ عَبْدٍ مُنِيبٍ وَنَزَّلْنَا مِنَ السَّمَاءِ مَاءً مُبَارَكًا فَأَنْبَتْنَا بِهِ جَنَّاتٍ وَحَبَّ الْحَصِيدِ وَالنَّخْلَ بَاسِقَاتٍ لَهَا طَلْعٌ نَضِيدٌ رِزْقًا لِلْعِبَادِ وَأَحْيَيْنَا بِهِ بَلْدَةً مَيْتًا كَذَلِكَ الْخُرُوجُ ඔවුන් තමන්ට ඉහලින් ඇති අහස දෙස බැලුවේ නැද්ද? අපි එය කෙසේ නිර්මාණය කළෙමුදයිද? තවද එය අලංකාර කළෙමුදයිද? එහි කිසිම පළුද්දක් නැත. තවද අපි පොළව දිගහැරියෙමු. තවද ඒ මත කඳු පිහිටුවෙමු. තවද ඒ මත සෑම වර්ගයකම මනහර ගස්වැල් වැඩින්නට සැලැස්වීමු. පසුතැවිලි වී අල්ලාහ් වෙත හැරෙන සෑම ගැත්තෙකුටම දර්ශනයක් ලෙසද සිහිපත් කරවීමක් ලෙසද. තවද අහසේ සිට ආශිර්වාද ජලය අපි පහළ කළෙමු. එමගින් උයන් සහ ධාන්‍ය අස්වනු බීජද හටගැන්වීමු. එක පිට එක කැන් වැටුණු උස් රට ඉඳිගත් සමූහයන්ද අපි ඇති කළෙමු. ගැත්තන්ට අභිවෘද්ධියක් ලෙසද තවද එමගින් මල ග්‍රාමයකට පණ දුන්නෙමු. මියගිය අය මහ පොළවෙන් මතු කිරීමද එලෙසය. كذبت قبلهم قوم نوح وأصحاب الرس وثمود وعاد وفرعون وإخوان لوط وأصحاب الأيكة وقوم تبع كل كذب الرسل فحق وعيد أفعينا بالخلق الأول بل هم في لبس من خلق جديد ඔවුනට පෙර නූහ්ගේ ජනයාද රස්ගේ ජනයාද සමුද්ගේ ජනයාද ඔව්හු බොරු යයි කීහ ආද් ජනයාද ෆිරාවුන්ද ලූත්ගේ සහෝදරයින්ද එසේම බොරු යයි කීහ අයිකා වාසීහුද තුබ්බෝහි ජනයාද මේ සියලු දෙනා රසූල් වරුන් බොරුයයි කීහ එහෙන් මාගේ අවවාදය ඔවුන්ට එරෙහිව සනාත විය පළමු නිර්මාණයෙන්ම අපි ආයාස වීමුද නැත පුනර්නිර්මාණය ගැන ඔවුහු සැකයේහිය وَلَقَدْ خَلَقْنَا الْإِنْسَانَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِ نَفْسُهُ وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيدِ إذ يتلقى المتلقيان عن اليمين وعن الشمال قعيد ما يلفظ من قول إلا لديه رقيب عتيد وجاءت سكرة الموت بالحق ذلك ما كنت منه تحيد وَنُفِخَ فِي الصُّورِ ذَلِكَ يَوْمُ الْوَعِيدِ وَجَاءَتْ كُلُّ نَفْسٍ مَعَهَا سَائِقٌ وَشَهِيدٌ අපි මිනිසා මෙවෙමු. ඔහුගේ සිත තුල නලියන සියලු දෑ අපි දනිමු. බෙල්ලේ නහරටත් වඩා අප ඔහුට සමීපය. අපගේ මෙම ඍජු දැනුමට අමතර වශයෙන් ඔහුගේ දකුණු පසින්ද වම් පසින්ද ලියන්නන් දෙදෙනෙක් ඉඳ සිටිමින් සෑම දෙයක්ම සටහන් කරති. ඔහු වචනයක්වත් උච්චාරණය නොකරන්නේය. අවධානයෙන් නිරීක්ෂණය කරන ඔහු ළඟ ඉඳ එය සටහන් කරනු මිස. තවද සත්‍යය සමග මරණාසන්න වේදනාව පැමිණෙන්නේය. නුඹ මිදෙන්නට තැත් කරමින් සිටිදේ මෙයමය. එවිට සූර් හොර නෑව පිමිනු ලබන්නේය. වේදනාව ගැන අවවාද කරනු ලැබූ දිනය එයයි. සෑම කෙනෙකුම තමන් සමග කැඳවාගෙන යන්නෙකු සහ සාක්ෂි කරුවෙකු සමග පැමිණෙන්නේය. لقد كنت في غفلة من هذا فكشفنا عنك غطاءك غطاءك فبصرك اليوم حديد وقال قرينه هذا ما لدي عتيد ألقيا في جهنم كل كفار عنيد مناع للخير معتد مريب الذي جعل مع الله إلها آخر فألقياه في العذاب الشديد قال قرينه ربنا ما أطغيته ولكن كان في ضلال بعيد قال لا تختصموا لدي وقد قدمت إليكم بالوعيد ما يبدل القول لدي وما أنا بظلام للعبيد නුඹ මෙය ගැන නොසලකිරීමත්ව සිටියේය. නුඹගේ කඩතිරය අද අපි නුඹගෙන් ඉවත් කළෙමු. එනිසා නුඹගේ දෘෂ්ටිය අද තියුණුය. මාගේ බාරයට පත් කර තිබෙන තැනත්තාය මේ සිටින්නේයයි ඔහුගේ සහචරයා කියන්නේ. එවිට මෙසේ අනකරනු ලැබේ. සෑම හිතුවක්කාර ප්‍රතික්ෂේපකයෙකුම නිරයට ඇදනමව. යහකම් අවහිර කළාවුද සීමාව ඉක්මවා ගිය ඌද සැක කළා ඌද අල්ලාහ් සමග වෙනත් දෙවියෙකු ආදේශ කළා ඌද වේ. එහෙන් ඔහු වඩාත් දරුණු වේදනාවකට ලක් කරව. අපගේ පරමාධිපති ආනනි, මා ඔහුට කැරලි ගැසීමට සැලස් වූයේ නැත. නමුත් ඔහු ඈත් වූ නොමගේ වියයි ඔහුගේ සහචරයා කියන්නේය. මා ඉදිරිපිට වාද නොකරව. දරුණු අවසානය ගැන සැබවින්ම මම කලින් නුඹලාට අවවාද කළෙමියයි. ඔහු එනම් අල්ලාහ් කිය, මාගේ වචනය වෙනස් කර නොලබන්නේය. තවද මම ගැත්තන්ට අසාධාරණය කරන්නෙක්ද නොවෙමි. يوم نقول لجهنم هل امتلأت وتقول هل من مزيد وأزلفت الجنة للمتقين غير بعيد هذا ما توعدون لكل أواب حفيظ من خشي الرحمن بالغيب وجاء بقلب منيب ادخلوها بسلام ذلك يوم الخلود لهم ما يشاءون فيها ولدينا مزيد نوبගේ කුසපිරි ඇද්දයි අප නිරේන් අසන දිනේ තවත් යම් කිසිවෙකු ඇද්දයි ඇය අසයි එමෙන්ම ඒ දුරස්ත නොවි බිය බැතිමත් අය අසලට ස්වර්ගයේ ගෙනෙනු ලබයි. අල්ලාහ් වෙත නැවත නැවතත් නැඹුරු වී තමන්ගේ චරිතය ගැන පරීක්ෂාකාරී වූ සෑම කෙනෙකුටම ඇතැයි නුඹලාට පොරොන්දු දෙනු ලැබූ දෑ මෙයයි. තමන්ට গুপ্ত වූ අර්රහ්මාන් එනම් පරම දයානුිතයානන්ට බිය වී පසුතැවිලි සිටින් යුතුව පැමිණෙන අයට සාමීන් ඒට පිවිසෙව්. එය සදාකාලික ජීවිතයේ පරම දිනය වේ. එහිදී ඔවුන් අභිමත වන දෑ ඔවුන්ට තිබේ. තවද අප වෙත ඔවුන්ට තවත් බොහෝ දෑ දෑත. وَكَمْ أَهْلَكْنَا قَبْلَهُمْ مِنْ قَرْنٍ هُمْ أَشَدُّ مِنْهُمْ بَطْشًا فَنَقَّبُوا فِي الْبِلَادِ هَلْ مِنْ مَحِيصٍ إن في ذلك لذكرى لمن كان له قلب أو ألقى السمع وهو شهيد ولقد خلقنا السماوات والأرض وما بينهما في ستة أيام وما مسنا من لغوب فاصبر على ما يقولون وسبح بحمد ربك قبل طلوع الشمس وقبل الغروب ومن الليل فسبحه وأدبار السجود ඔවුනට වඩා ඊට බල සම්පන්න කුපමණ જાතීන් ඔවුනට පෙර අපි විනාශ කළෙමුද? ඔව්හු සෑම රටකම අපරාධ කරමින් සැරිසරූහ. නමුත් ඔවුනට කිසියම් අභය ස්ථානයක් සොයාගත හැකි වූහද? යමෙකුට හදවතක් තිබේද නැතහොත් සැලකිලිමත්ව සවන් දෙන්නේද ඔහුට සැබවින්ම මෙහි සිහිපත් කිරීමක් ඇත. අහස් සහ මහ පොළොවද ඒ දෙක අතර ඇති බෑද සැබවින්ම අප දවස් 6ක් ඇතුළත මෙව්වෙමු. අපට කිසිම ආයාසයක් නොදෙනුනි. නබි මුහම්මද් මේ නිසා ඔවුන් පවසන දෑ ඉවසීමෙන් විඳ දරාගනු. හිරු උදා වීමට පෙරත්, හිරු බැස යෑමට පෙරත් නුඹගේ පරමාධිපතිට පැසසුම් කරමින් ශුද්ධ කරව. තවද රාත්‍රියේහිද සුජූද් කළ පසුවද ඔහු සුවිසුද්ධ කරව. واستمع يوم ينادي المناد من مكان قريب يوم يسمعون الصيحة بالحق ذلك يوم الخروج إنا نحن نحيي ونميت وإلينا المصير يوم تشقق الأرض عنهم سراعا ذلك حشر علينا يسير نحن أعلم بما يقولون وما أنت عليهم بجبار فذكر بالقرآن من يخاف وعيد කැඳවන්න සමීප තැනක සිට කැඳවන දිනේ සවන් දෙව්. ඔවුන් ගිගුරුම සැබවින්ම අසන දිනයයි. එය මිය ගිය අය මහ පොළවෙන් මතුවන දිනයයි. සැබවින්ම අපිමය ජීවය ලබා දෙන්නේ. තවද මරණයට පත් කරන්නේ. තවද සියලු දෙනාගේම ආපසු පැමිණීම අප වෙතමය. මහ පොළව පුපුරා සීසී කඩ ඉවතට විසිවන දිනය. ඔවුන් මිනී වල සිට කඩි මුඩියේ දිව යන දිනයයි. එය ඔවුන් එක් රැස් කිරීම අපට ලෙහෙසිය. ඕ මුහම්මද්, ඔවුන් කියන දෑ අපි ඉතා හොඳින් දනිමු. නුඹ ඔවුන් මත බල කරන්නෙක් නොවේ. එනිසා අනතුරු ඇඟවීමට බියවන අයට කුර්ආනයෙන් අනුශාසනා කරමු.